දෙවියන් වහන්සේ ඔබට ඒ ගෙනෙස්කෝ එලිදරව්වීම දෙන්න අවශ්‍යයි ඔබට දැනගන්න යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව. Hallelujah. Hallelujah. You know, you cannot, no one can reveal to you what Jesus did on the cross. කාටවත් ඔබට පෙන්눔 කරන්න බෑ ක්‍රිස්තුස් වහන්සේ ඒ කුරුසයේ කළා වූ දේ. You know, none of us were there when Jesus was crucified. අපි කවුරුවත් හිටියේ නෑ යේසුස් වහන්සේ කුරුසපත් වුණ අවස්ථාවේදී. None of us saw the sufferings of Christ. ක්‍රිස්තුස් වහන්සේගේ ඒ දුක් විඳීම කවුරුවත් දැක්කේ නැහැ. None of us saw Jesus Christ raised from the dead. කවුරුවත් දැක්කේ නැහැ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටිනව. But if you ask somebody, you know by revelation that Jesus died for you. Hallelujah. ඔබේ එලිදරා වීමෙන් දන්නවා යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මැරුණ බව. You know that for sure. That Jesus died on the cross for me. Hallelujah. That has to come through Guinnessco to you. Once you receive that by Guinnessco, you know, you are confident. That is a full knowledge that God has imparted to your spirit. ඒ ගිනෙස්කෝ තුලින් අපි දැනගත්තාම දෙවියන් වහන්සේ සම්පූර්ණව දැන ගැනීම ගෙනල්ලා තියෙනවා අපගේ ආත්මයට. You remember once Jesus Christ asked his disciples, you know, who do you say man people who do people say I am? යේසුස් වහන්සේ ඇහුවා උන්වහන්සේගේ ගෝලයන්ගෙන් කවුද මිනිස්සයා කියන්නේ මම කවුද කියලා. And different people said different things. එක එක එක්කෙනා කිව්වා එක එක දේවල්. And Simon Peter, he said, you are the son of God. Simon Petrus kiwa oba thamai deviyan wahansege putraya kiyala. And Jesus said, Simon Peter, it was not by human understanding, it was my Father in heaven who revealed that to you. Jesus wahanse Simeonta kiwa mage piyanan wahanse visin thamai obata e lidarawwima genave kiyala. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise be to God. Prashansa weva deviyan wahanseta. Amen. Amen. So if you are a child of God, you're already operating in the Guinnessco revelation. Oba deviyan wahansege daruwek nan danatamat oba e Guinnessco e lidarawwa tula ගමන් කරනවා. Hallelujah. Hallelujah. But there is more revelation that God wants to give you. තවත් එලිදරව් දෙවියන් වහන්සේ බලා සිටිනවා ඔබට දෙන්න. You know, Guinnessco revelation is something that comes to you and God gives you for that moment. Guinnessco එලිදරව් වීම දෙවියන් වහන්සේ ඒ මොහොතේ ඔබට දෙනවා. And you take that you meditate upon it. ඒ වචනය ඔබ රැගෙන මෙනෙහි කළ යුතුයි. And you begin to understand the things of God that in a way that you never understood before. දෙවියන් වහන්සේගේ කාරණා ඔබ කවදාකවත් තේරුම් ගත්තේ නැති ආකාරයට ඔබ තේරුම් ගන්න යනවා. But there is another revelation that God wants to impart to you. තවත් එලිදරව්වක් දෙවියන් වහන්සේ ඔබට ආභාෂය ගෙනෙන්න කැමති. And we see that in many scriptures. බොහෝ බයිබල් පදවල අපි ඒ දේ දකිනවා. In fact, when Jesus was on this earth, යේසුස් වහන්සේ මේ ලෝකයේ සිටින කාලයේදී he used this word idō many times. බොහෝ අවස්ථාවන් වල මේ idō කියන ග්‍රීක පදය පාවිච්චි කරා. And he said I know who I am. යේසුස් වහන්සේ කිව්වා මම දන්නවා මම කවුද කියලා. He said I have come from above. I know I am not from this world. මම දන්නවා මම මේ ලෝකේ නෙවෙයි පැමිණියේ මම ඉහළ සිට පැමිණිය කෙනෙක් කියලා. Jesus used a lot of idol language. බොහෝ idol දැනගැනීමේ භාෂාව උන්වහන්සේ පාවිච්චි කරා. And I was explaining this from 1 Corinthians chapter 2 verse 12 to you the other day. මම 1 කොරින්ති දෙවන පරිච්ඡේදයෙන් මේ දේ ඔබට විග්‍රහ කරා. 2:12. Let's look at 1 Corinthians chapter 2 verse 12. අපි බලමු 1 කොරින්ති 2:12 පදේ. Hallelujah. Hallelujah. And it says that now we have received the spirit of the world but this not the spirit of the world which is but the spirit which is from God that we might idle the things that are freely given to us by the Holy Spirit. නමුත් දෙවියන් වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස එතන අයිඩෝ දැන ගැනීමයි ලෝකේ ආත්මය නොව දෙවියන් වහන්සේගෙන් ඌ ආත්මය ලැබුවමව අප විසින් that we might idol we might be aware අප විසින් අයිඩෝ දැන ගැනීම අවබෝධය ලබා ගන්න පිණිසයි. This idol knowledge is something that you receive and it's already inside of you. ඒ අයිඩෝ දැන ගැනීම ඔබ දෙවියන් වහන්සේගෙන් ලබා ගන්නවා ඒ තිබෙන්නේ අප තුලයි. It is awareness, it is a revelation that brings awareness and rest in your spirit. මේ ලැබෙන එලිදරව්ව කරන කොටගෙන ඔබගේ ආත්මයට සමාධානය නැත්තම් විවේකය ගෙන එනවා. You know that revelation of Ido makes you a possessor. Hallelujah. ඒ Ido එලිදරව්ව තුල ඔබ අත්පත් කරගන්න කෙනෙක් වෙනවා. So when you receive Ido, no matter what happens around you, you know there's an assurance in your spirit that nothing is going to defeat you. Amen. That you will never be at a disadvantage. ඒ Ido එලිදරව්වීම නැත්නම් Ido දැන ගැනීම ඔබ තුල ක්‍රියාත්මක වෙන විට ඔබ අවට සිදුවන දේ කුමක් වුණත් ඔබ දන්නවා ඔබට කවදාවත් අවාසිදායක අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ කියලා. Hallelujah. Everything outside may look, you know, terrible. Everything is going wrong. පිටස්තරෙන් සිදුවෙන සියලුම දේ ඔබට එරෙහිව නැත්නම් ඍණවාදීව වෙන්න පුළුවන්. But inside of you, you know all things Amen. Are working together for Amen. Good. Amen. ඔබ ඇතුළාන්තයෙන් දන්නවා සියලු දේ සිදුවෙන්නේ ඔබගේ යහපත උදෙසායි කියලා. That is the word used in Romans chapter 8 verse 28. ඒ පදේ රෝමා 8:28 සඳහන් වෙනවා. It says, "And we Ido, and we know in Ido, I have Ido, that all things will work together for good because I love God and because God has called me for his purpose." Hallelujah. ඒ රෝමා 8:28 වන පදයේ සඳහන් වෙනවා ඒ සියලු දේ තුල මම අයිඩෝ කරගෙන තියෙනවා දෙවියන් වහන්සේ තුල සියල්ල මාගේ යහපතට සිදුවන බව. You begin to see that what others cannot see in the natural. ඔබ දකින්නවා සාමාන්‍ය තලයේ අන් අයට නොපෙනෙන දේ ඔබ දකින්නවා. Everybody around is panicking, everybody is outside, everybody else is, you know, concerned about things, but in your spirit there's a rest, there's a knowing. Hallelujah. Amen. You just know Amen. That God is going to take care of the situation. ඔබගේ අවට පසුබිම වාතාවරණය අවට සිටින අය ඉතා කලබලකාරී ස්වභාවයක් ඍණවාදීව යම් යම් දේවල් ඔබගේ ජීවිතයේ පිටස්තරයෙන් සිදුවෙන්න පුළුවන්. නමුත් ඒ අයිඩෝ එලිදරව්ව තුල ඔබගේ ආත්මයේ සමාදානයක් විවේක බවක් තිබෙනවා. You know, when you have Ido, you do not require more revelation. You don't need outside information. ඔබට Ido එලිදරව්ව තිබෙන විට ඔබට ඒ පිටස්තරෙන් තව තවත් තොරතුරු රැස් කරගන්න අවශ්‍ය නැහැ. It is already in your spirit. Hallelujah. ඒ දැනටමත් ඔබගේ ආත්මයේ තිබෙනවා. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Glory to Jesus. යේසුස් වහන්සේට මහිමය වේවා. Amen. Amen. And verse 13. 13 වන පදේ in 1 Corinthians chapter 2 verse 13 1 Corinthians 2 13 වන පදේ and it says which things also we speak අපි විසින් ඒ දේවල් කතා කරන්නේ which things are they talking about ඒ කුමක්ද කියන්නේ ඒ දේවල් කතා කරන්නේ කියලා the things that you are now aware through Ido Ido තුලින් අපි අවබෝධ කරගෙන ඇති දේ so you begin when you receive Ido you begin to speak that Ido hallelujah api Ido danagenma labuwama api e de katha karanawa in the words which we speak not in the words which man's wisdom teaches manushya pragnyawa karana kota gena uganwana lada wachana walin nowa so when you have Ido your words are different to what everybody else is speaking obata Ido danagenma tiyana kota annayage bhashawata wada obage bhashawa wenas your wisdom is different your language has changed hallelujah obage pragnyawa wenas oba katha karana de wenas because you are beginning to speak you are uttering things which the holy spirit has taught you hallelujah manushya dhatmanan wahanse visin obata ugannapu de tamai oba katha karanne you are speaking spiritual things that the natural man cannot understand. ඔබ ආත්මික දේවල් කතා කරනවා සාමාන්‍ය පුද්ගලයාට තේරුම් ගන්න බැරි. And many people around you might misunderstand you. ඔබ අවට සිටින අයට මේ දේ තේරුම් ගන්න බැරි වෙයි. Verse 14. 14 වන පදය. Look at verse 14. 14 වන පදය. But the natural man receiveth not the things of the spirit of God. For they are foolishness unto him, neither can they ginesco. Neither can they ginesco because they are spiritually discerned. 1 Corinthians 2:14 නමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ කාරණා පිළි නොගනි ඒවා ඔහුට මෝඩ කමය ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්නට ඔහුට බැරිය. එතන දැන ගැනීම ඇවිල්ලා ginesco. Hallelujah. Hallelujah. Do you understand that? So what it is saying is when you move from one level of knowledge ekam danume mattamaka sita oba yanavita you know and you begin to speak and walk in a different realm vena mattamaka oba dan elidarawwa tula ævidinawa the natural man who does not have the spirit of god will think that you are foolish සාමාන්‍ය මිනිසයා දෙවියන් වහන්සේගේ ආත්මය නැති පුද්ගලයා හිතයි ඔබ මෝඩ ආකාරයෙන් හැසිරෙනවා කියලා. Because he cannot know, he cannot have Guinnessco, which is the lowest form of revelation knowledge. මන්ද ඔහුට ඒ පහක්ම දැනගැන්මේ මට්ටමවත් නැති නිසා සාමාන්‍ය මිනිසයාට. The natural man cannot understand God. සාමාන්‍ය මෙතන කියන ජම්මික මිනිසයාට දෙවියන් වහන්සේව තේරුම් ගන්න බෑ. He has not received Guinnessco. ඔහුට Guinnessco එලිදරව් වීම නැහැ. Hallelujah. Hallelujah. And he cannot discern things of the spirit. ආත්මික දේවල් ඔහුට තේරුම් ගන්න බෑ. He can only discern things from his five senses. ඔහුගේ පංච ඉන්ද්‍රියෙන් පමණයි ඔහුට දේවල් තේරුම් ගන්න පුළුවන්. So he's looking from his senses and he's discerning this is. ඔහු පංච ඉන්ද්‍රියෙන් එන කාරණා දෙස බලලා මේ දේ කියලා ඔහු තේරුම් ගන්නවා. But the spiritual man has a sixth sense. Hallelujah. ආත්මික මිනිසයාට පංච ඉන්ද්‍රියන් නෙවෙයි හයක් තියෙනවා ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කරන. And that is from the knowledge that it comes from the word of God. දෙවියන් වහන්සේගෙන් වචනෙන් එන දැනගැනීම කරන කොටගෙනයි. That is why he is moving in a different realm. ඒකයි ඒ මිනිසයා වෙනම තලයක ක්‍රියා කරන්නේ. He is walking in the idol knowledge. ඔහු හැසිරෙන්නේ idol එලිදරව් වීම. He is not anxious for anything. කිසිම දෙයක් ගැන ඔහු කලස්සලු වෙන්නේ නැහැ. He brings his anxiety before God and he brings requests and he thanks God and the peace of God Amen. Rules and guards his heart. Hallelujah. ඔහුගේ කනස්සලු වීම සියලු දේ ඔහු දෙවියන් වහන්සේ මතට ඉස්සුති හදවතකින් එනවා. එවිට දෙවියන් වහන්සේගේ සමාදානය ඔහු තුල රජකම් කරනවා. You know, why do some Christians, they have become Christians but still they are anxious for everything? Why is that? සමහර කිතුනුවන් ඔව් කිතුනුවන් වෙලා ගොඩක් කල නමුත් හැම දෙයක් ගැනම ඔහු කනස්සලු භාවයට පත් වෙනවා. They have not moved in from one level of revelation, one level of knowledge to the next level. එලිදරව් වීම නැත්නම් දැනගැනීමේ එක මට්ටමක සිට ඔවුන් ඊළඟ මට්ටමට ගිහිල්ලා නැහැ. And every time they are questioning God, why God, why is this happening to me? නිරන්තරයෙන්ම ඔවුන් ප්‍රශ්න කරනවා ස්වාමීනි, ඇයි මේ දේ මගේ ජීවිතේ සිදුවෙන්නේ කියලා. Yes, they have Guinnessco knowledge. ඔවුන්ට Guinnessco ඒ අන්තිම මට්ටමේ එලිදරව් වීම තිබෙනවා. But they have not grown into the next level of knowledge which is idol. නමුත් ඒ මට්ටමේ සිට ඊළඟ මට්ටමට ඔවුන් වර්ධනය වෙලා නැහැ. Idol එලිදරව් වීම. It is the idol that gives that person assurance no matter what happens Amen. You know God is on my side I can never be defeated hallelujah. Idol එලිදරව්ව තමයි ඔහුට දැනගැන්ම දෙන්නේ කුමක් මාගේ අවට පිටස්තරෙන් සිදුනත් නිසකකමක් තියනවා සියලු දේ මාගේ වාසියට සිදු වෙනවා. He knows that he cannot be disadvantaged. ඔහු දන්නවා ඔහුට කවදාක්වත් අවාසිදායක සිදුවීමක් සිදු වෙන්නේ නැහැ. God is going to turn up at the right time. Hallelujah. දෙවියන් වහන්සේ નિયમિત වේලාවට ඔහු වෙනුවෙන් ක්‍රියා කරන නිසා. Glory to God. Hallelujah. So you see how important this knowledge levels of knowledge are. ඔබ දන්නවද මේ ඉගැන්වීමේ දැනගැන්මේ මට්ටමේ ඇති වැදගත්කම? No, that is why in the Greek text there are different words used and in the English and Sinhala it is the same word. ඒකයි ග්‍රීක භාෂාවේ තුල දැනුම සඳහා විවිධ වචන භාවිතා කරන්නේ නමුත් ඉංග්‍රීසි සිංහල පරිවර්තනය වල එහෙම නැහැ. The third kind of knowledge I'm going to I'm running out of time. The third knowledge is epignosis. තුන්වෙනි දැනීමේ මට්ටම තමයි epignosis. And we see that there Ephesians chapter 4 verses 11 onwards let's look at it. එපිස 4 වෙන පරිච්ඡේදයේ 11 Now this is the most exciting this is the one that you know I'm very excited these days. මම ඉතාමත් උද්‍යෝගයෙන් සිටින්නේ මේ දේ ගැන. As I've been studying this you know something has happened to me. Hallelujah. මම මේ දේ අධ්‍යයනය කරන විට යම් දෙයක් මගේ ජීවිතේ පවා සිදු වෙලා තිබෙනවා. You know I wish I can give everything to you like that. මම ආසයි ඔබට ඒ ආකාරයෙන් මේ දේ ලබා දෙන්න. You know some people say at my cell this is like eating curry chicken not broiler chicken. මගේ සෙල් එකේ අය කියනවා මේක හරියට curry chicken කනවා වගේ broiler chicken නැතුව. You know it's more difficult to eat but it's more tasty. And especially to the Sri Lankans. ආහාරයට ගන්න නමුත් වඩා රසවත්. To the Sri Lankans not to the western people. ලංකාවේ අයට බටහිර. Hallelujah. Ephesians the western people wonder how are they eating curry chicken but here aya itana kohomada me gollu curry chicken kanni kiyala and they don't know how the difference And he gave some apostles, verse 11, some prophets and some evangelists and some pastors and teachers. උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගත වක්තෘවරුන්ද සමහරුන් සුභාරංචිය ප්‍රකාශ කරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක. For the perfecting of the saints, for the work of the ministry, for the edifying of the body of Christ. 12 වන පදයේ එසේ දුන්නේ ඇදහිමේද දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතු කමටත් සම්පූර්ණ පුරුෂ කමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ වූ Now verse 13 it said till we all come to the unity of faith and the epignosis of the son of god 13 වන පදයේ ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීමේ වැඩ පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත් and the epignosis of the son of god unto a perfect unto the measure of the stature of the fullness of christ දෙවියන් වහන්සේගේ ඒ පුත්‍රයා epignosis කරන තරමට so what it says is how we can come to the fullness of christ කොහොමද ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ කමට පැමිණෙන්නේ how can we be the perfect man unto the measure of the stature of christ අපි ඒ ක්‍රිස්තුස් වහන්සේ වගේ සම්පූර්ණ කමට කෙසේද පැමිණෙන්නේ it is through the epignosis knowledge hallelujah epignosis දැනගැන්ම තුලින් it is through the epignosis knowledge epignosis දැනගැන්ම තුලින් it is not through ginesco ගෙනස්කෝ තුලින් නෙවෙයි it is not through idol දැන ගැනීම තුලින් නෙවෙයි but it is through epignosis දැන ගැනීම තුලින් so the epignosis knowledge is the one that builds you up that makes you that brings you to the fullness of and the stature of christ hallelujah අපිව සම්පූර්ණ කමට ක්‍රිස්තුස් වහන්සේ වගේ සම්පූර්ණ පුරුෂ කමටත් ගෙනෙන්නේ ඒ epignosis දැන ගැනීම තුල සිංහල බයිබලයේ ඒක තිබෙන්නේ 12 වෙනි පදේ so that on this earth you will be like jesus hallelujah අපි මේ ලෝකේ යේසුස් වහන්සේ වගේ වෙන පිණිස that you will be dominating your circumstances you'll be dominating this world because you are operating in that level hallelujah අපි මේ මට්ටමේ අපි ක්‍රියා කරන විට අපි මේ ලෝකේ අපි මුහුණ දෙන අවස්ථාව පාලනය කරන්න ආධිපත්‍ය ගන්න පුළුවන්කම අපට ලැබෙනවා or else we be just like other people in this world නැත්නම් අපි මේ ලෝකේ ආකාරයෙන්ම අනිත් මිනිස්සුන් වගේ වෙනවා and we say after all we are human no එවිට කියනවා අපි තවත් මිනිස්සුනේ කියලා who told you are supposed to be a human කවුද ඔබට කිව්වේ ඔබට සාමාන්‍ය මිනිස්සෙක් වගේ ක්‍රියා කරන්න පුළුවන් කියලා Christ is in you now ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුලයි and once you know who you are ඔබ දන්නවනම් ඔබ කවුද කියලා you can leave all your fears ඔබගේ සියලුම බිය අතහැරලා ඔබට ජීවත් වෙන්න පුළුවන් you know why do some people just hold on to their past hold on to the things of the world hold on to this hold on to that සමහර කට්ටිය ඔවුන්ගේ අතීතය ඔවුන්ට ඇති දේවල් ගැන ඔවුන් අල්ලාගෙන සිටින්නේ You know why is that? Aiye. They are afraid. Own biya nisa. They are afraid that something bad will happen. Yam naraka deyak asubawadi deyak ounta wei kiyala. But when you know who you are. Namuth oba dannawa nan oba kawuda kiyala. You are not afraid to leave everything. Hallelujah. Oba ek kisiyalu de pasaka taba jeevath wenna biya naha. You can leave your fears and embrace what God has for you. Obage sieluma biya oba pasaka tabala deviyan wahanse athula ඇති දේ ඔබට ලබා ගන්න පුළුවන් අත්පත් කර ගන්න පුළුවන් one more scripture how are you enjoying this now ඔබ රස විඳිනවාද මේ දේ second peter දෙක පේත්‍රස් chapter 1 පළවෙන පරිච්ඡේදයේ let's read from verse 1 පළවෙන පදයේ සිට අපි කියවමු simon peter a servant and an apostle of jesus christ to them that have obtained like precious faith with us through the righteousness of God and our savior Jesus Christ Jesus Christus wahansege dasekda preritekda u Simon Petrus nam ma visin ape deviya deviwu galum karu Jesus Christus wahansege dharmishta kamin apawage ekasamana anarga adahilla labannata liya evana waganam verse 2 now devana padaya grace and peace be multiplied unto you through the epignosis of god anugrahayat samadanayat obet vetata praguna veva ජේසුස් වහන්සේගේ දැනගැනීම තුලින් through the epignosis of God epignosis දැනගැනීම කරන කොටගෙන grace and peace be multiplied අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට ප්‍රගුණ වේවා. You know, how does grace multiply in our lives? කොහොමද අපගේ ජීවිතයට අනුග්‍රහය ප්‍රගුණ වෙන්නේ? How does peace multiply in our life? කොහොමද අපගේ ජීවිතයට සමාදානය ප්‍රගුණ වෙන්නේ? It is by the epignosis of God. Hallelujah. Epignosis දැනගැනීම තුලින්. Which is a kind of knowledge that comes as you meditate, as you dig in, as you stay in the word, as you stay in the word. මේ දැනගැනීම පැමිණෙන්නේ දේව වචනය තුළ. අපි ගැඹුරට යන විට දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන විට සහ දෙවියන් වහන්සේගේ වචනේ රැඳී සිටින විටයි. You know, many Christians have not even thought about it. බොහෝ කිතුනුවන් මේ ගැන සිතලවත් නැහැ. Many Christians have never been thought about it. සමහර කිතුනුවන්ට බොහෝ කිතුනුවන්ට මේ දේ උගන්වලත් නැහැ. It is important that once you receive the word of God, once we receive revelation, we stay on it, we meditate on it. We get season. Let the word of God season in us. Hallelujah. අපි ඒ දේ වචනය අපි ලැබුවහම අපි ඒ දේ වචනය තුල රැඳී සිටීම තුලින් ඒ දේ මෙනෙහි කළා ඒ වචනය තුල අපේ ජීවිතය පදම් වෙනවා. You know, when you want to make a tasty chicken curry or roast chicken, you put different things and you let it stay. You let it season. Hallelujah. ඔබ රසවත් චිකන් කරියක් නැත්නම් රෝස් චිකන් එකක් හදන්න ලැහැස්සි වෙනවා නම් අපි ඔක්කොම තුන පහ ලුණු දාලා ඒක පදම් වෙන්න තිබෙනවා. Hallelujah, nice word, season, පදම් වෙන්න. God wants the word of God be seasoned in our spirit. So it will sink into our spirit. It will sink into our spirit and find a rich dwelling place in our hearts. දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ වචනය අපගේ හදවතේ පදම් වීමයි එවිට උන්වහන්සේගේ වචනය සමෘද්ධිව අප තුල වාසය කරනවා ඇත. Then you come to a level where you no longer beg and ask, oh please God give me this, please God. ඔබ මට්ටමකට පැමිණෙනවා කවදාක්වත් ඔබ දෙවියන් වහන්සේගෙන් බැගෑ තත්ව හිඟමන් වගේ ඉල්ල ඉන්නේ නැහැ අනේ ස්වාමීනි මට දෙන්න කියලා. There are too many Christian beggars. බොහෝ කිතුනුවන් ඉන්නවා දෙවියන් වහන්සේගෙන්. කිතුනු හිඟන්නම් ගොඩක් ඉන්නවා. Hallelujah. God has called us to be sons and daughters of the Most High God. Hallelujah. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියන්නේ උසස් වූ දෙවියන් වහන්සේගේ දියණියන් නැත්නම් පුත්‍රයන් හැටියට ක්‍රියා කරන්නයි. When we know who we are, we can ask and receive. Hallelujah. අපි දන්නවා නම් අපි කවුද කියලා අපිට උන්වහන්සේගෙන් ඉල්ලලා ඒ දේ ලබා ගන්න පුළුවන්. Hallelujah. We know that we have something that God has given. Hallelujah. අපි දන්නවා දෙවියන් වහන්සේ දීලා ඇති දෙයක් අපි තුල තිබෙනවා කියලා. And we keep growing from faith to faith, from glory to glory. අපි ඇදහිල්ලෙන් ඇදහිල්ලට මහිමෙන් මහිමයට උන්වහන්සේ තුල වර්ධනය වෙනවා. And we are growing, our faith is multiplied, our grace is multiplied. ඒ වගේම අපේ ඇදහිල්ල අපේ අනුග්‍රහය ප්‍රගුණත්වයට පැමිණෙනවා. And the peace that you can see in us is increasing. Hallelujah. ඒ වගේම අපි තුල ඇති සමාදානය වැඩි වෙනවා. We are not moved by as the world is moved. Hallelujah. ලෝකයේ ආකාරයට ලෝකයට යම් ඍණවාදී බලපෑම ඇති වෙනවා වගේ අපේ ජීවිතයට ඒ අනුව අපේ ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. This is the epignosis, through the epignosis of God. දෙවියන් වහන්සේගේ epignosis දැන ගැනීම තුලිනුයි මේ. He wants to build us up through the epignosis of God. උන්වහන්සේගේ කැමැත්ව අපිව ඒ epignosis දැන ගැනීම තුලින් අපිව. The epignosis knowledge is what we must desire more than anything. අපිව ගොඩනගන්නයි උන්වහන්සේගේ කැමැත්ත අපි කිසිම දෙයකට වඩා ඒ epignosis දැන ගැනීම තබා ගැනීම වැදගත්. That is why the apostle Paul prayed for his saints, for the believers, Lord, fill them with epignosis. ඒකයි පාවුල් තුමා යාඥා කරේ ස්වාමීනි මේ සෙනගට epignosis දැන ගැනීම ලබා දෙන්න කියලා. So their eyes will be open to see the glory, the destiny, the calling that God you have for them. ඒ ඉරණම කැඳවීම ඔවුන් දකින පිණිස. That they may not walk in the level that men walk on this earth. සාමාන්‍ය මිනිස්සයා මේ ලෝකේ ගමන් කරන ආකාරයට ඔවුන් හැසිරෙන්නේ නැති වෙන පිණිස. Hallelujah. Hallelujah. You know, this epignosis knowledge, word epignosis used only 20 times in the New Testament. ඒ epignosis දැන ගැනීම අලුත් ගිවිසුමේ 20 මේ වචනය 20 පාරයි සඳහන් වෙන්නේ. It is not mentioned in the Gospels. ඒ වගේ ඒ සුභාරංචි පොත්වල සඳහන් වෙන්නේ නැහැ. It is not mentioned in the Book of Acts. ක්‍රියා පොතේ සඳහන් වෙන්නේ නැහැ. The Apostle Paul is the one who used this word 16 times. පාවුල් තුමා මේ පදය මේ වචනය 16 වරක් පාවිච්චි කරලා තිබෙනවා. No, John never used this word. යොහාන් මේ වචනය පාවිච්චි කරේ නැහැ. And the apostle Peter used it 4 times. පේත්‍රස් 4 පාරක් පාවිච්චි කරා. This is so important. It is a New Testament revelation. මේ අලුත් ගිවිසුමේ එළිදරව් වීම. It is a testament. It is a word. It is a revelation for the new creation Christian. ඒ අලුත් මැවිල්ලේ කිතුණුවන්ට ඇති එළිදරව් වීම. So that we may walk in that newness of life. ඒ ජීවිතයේ අලුත් කම තුල අපි හැසිරෙන පිණිස. That we will know no longer it is I that liveth but Christ that liveth in me. තව දුරටත් මම නෙවෙයි මා තුල ඇති ක්‍රිස්තුස් වහන්සේ තමයි ජීවත් වන්නේ. That the life that I live now is no longer according to my selfish desires. මාගේ ආත්මార్థකාමී ඒ ආශාවන් අනුව නෙවෙයි මම තව දුරටත් ජීවත් වන්නේ. I live now for him who gave his life for me. And now I live in his faith, hallelujah, in his epignosis. මා වෙනුවෙන් ජීවිතය දුන්නා වූ වහන්සේගේ ඇදහිල්ල තුල දැනගැනීමෙන් epignosis දැනගැනීමෙන් තමයි මම ජීවත් වෙන්නේ. I now live in a relationship with him, knowing that he is with me, he is always with me. මම වහන්සේ සමග සම්බන්ධතාවයක් ඇතිව ජීවත් වෙන්නේ වහන්සේ නිරන්තරයෙන්ම මා සමගයි බව නිසකකමෙන් තමයි මම ජීවත් වෙන්නේ. This is the epignosis that God wants to bring to us. මේ epignosis දැනගැනීම තමයි දෙවියන් වහන්සේ අපවත ගේන්නේ. And my time is up now. මගේ වෙලාව අවසానයි. I want you to take the tapes and listen to it again and again. ඔබ මේ පටි අරගෙන දේ වචනේ නැවත නැවත. You know, some of it might be too much for you. සමහර දේවල් ඔබට තේරුම් ගන්න අමාරු වෙයි. But I believe the Holy Spirit is explaining to you. මම විශ්වාස කරන ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මේ දේ විග්‍රහ කරාවි. He is making it simple for you. ඔබට මේ දේ සරල කරාවි. You know, so that you will grow in your Christian life. ඔබ කිතුණුවෙක් හැටියට වර්ධනය වෙන පිණිස. Hallelujah. Let's stand together and we lift our hands and pray in tongues for a minute. අපි නැගිට අන්‍ය භාෂාවෙන් කතා කරමු අපගේ දෑත. You know, as you speak in tongues, something is happening inside you. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන අතර ඔබ ඇතුළාන්තයේ යම් දෙයක් සිදු වෙනවා. The Holy Spirit is seasoning that word. He's bringing that word. He's putting that word in your spirit. ඒ වචනේ ඔබගේ ආත්මයේ ශුද්ධාත්මයන් වහන්සේ පදම් කරනවා මේ අවස්ථාවේදී. That's why speaking in tongues is so important. ඒකයි අන්‍ය භාෂාවෙන් කතා කරන එකට. As you speak in tongues, your spiritual antennas are coming up. ඔබගේ ආත්මික ඇන්ටනාවන් තියුණු වෙනවා ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනකොට. And suddenly you understand, yes, this is what Pastor Roshan said. එවිට ඔබට ශනේන් තේරුම් ගන්න පුළුවන් මේ Pastor Roshan කිව්වේ මේක නේද කියලා. ආහා ආහා. ආහා this is what කිව්වේ කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. Now I know. Hallelujah. දැන් මම දන්නවා. Now it is Ido. හාහා. මේක දැන් Ido දැන ගැනීමයි. And you wait, you meditate a little bit more, you speak in tongues a little bit more. ඔබ තව දුරටත් මෙනෙහි කරන්න, තව දුරටත් අන්‍ය භාෂාවෙන් කතා කරන්න. And you stay on that word. Hallelujah. ඒ වචනේ ඔබ රැඳී සිටින්න. Whatever is going round, you stay on it. Hallelujah. ඔබට කුමක් සිදු වුණත් ඔබ වචනේ රැඳී සිටින්න. And you dig that word a little bit more. ඒ වචනය තුල ගැඹුරට යන්න තව දුරටත්. And then you enter into that epignosis knowledge. එවිට ඔබ epignosis දැන ගැනීමට. Hallelujah. Then you have arrived. Hallelujah. එවිට ඔබ ස්ථානයට පැමිණලා. You have arrived. Hallelujah. ස්ථානයට පැමිණලා තිබෙනවා. It is no longer a mystery for you. Hallelujah. ඔබට ඒදී අභිරහසක් නොවේ තව දුරටත්. You begin to partake of what the word has said. ඒ වචනේ කියා ඇති දේ ඔබ පංගුකාරත්වයේ දරන්න. You are partaking in that healing virtue. ඒ සිව් දිව්‍යමය සුවය තුල ඔබ පංගුකාරත්වයේ දරන්න. You are taking in that special grace that God is speaking about. ඒ විශේෂ වූ අනුග්‍රහය දෙවියන් වහන්සේ කියන ඔබ පංගුකාරත්වයේ. You are partaking in that shalom peace of God. Hallelujah. ඒ shalom සමාධානය තුල පංගුකාරත්වයේ ඔබ දරන්න. No longer are you anxious for anything. Hallelujah. තවදුරටත් ඔබ කිසිම දෙයක් ගැන කනස්සලු වෙන්නේ නැහැ. Hallelujah. Let's lift our hands and pray in tongues. Hallelujah. Pray in tongues. Pray in tongues. Enda barichere bobosu. Hallelujah. Hallelujah. Hallelujah. Rebobondara. Thank you. Now may the anointing of God rest upon you now. Deviyan mahasege alebeyo matha weva. The word that you have received, let it soak in you. Oba labagatha wachane oba tunata oba uragan. May you absorb that word. E wachane uragan. May you hide that word in your heart. ඔබගේ හදවතේ ඒ වචනය නිදාන් කරගන්න. I bless you in the name of the Lord Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට ආශිර්වාදය ගෙනෙනවා. I say prosperity is yours. Hallelujah. සබලත්වය ඔබගේ. I say divine health is yours. දිව්‍යමය සුවය ඔබගේ. අහ කරබු කොෂුන්ත. I say freedom is yours. නිදහස් බව ඔබගේ. In the name of Jesus. Yesus wahansege amen. That peace that passes all understanding. සියලු දේට වඩා ඉහළින් ඇති සමාදානය. The peace of our Lord Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය. Is yours today. ඔබගේ අද දවසේ. Just receive it right now. ඒ සමාදානය ඔබ ලබන්න. You are blessed. Hallelujah. ආශිර්වාද ලබන්න. You are a success. Amen. සාර්ථකයි. Say I'm a success. කියන්න මම සාර්ථකයි. Say I'm a success. ඔබ කියන්න මම සාර්ථකයි. Hallelujah. Hallelujah. Thank you Lord. ස්තුති ස්වාමී. Father, in the name of the Lord Jesus, I bless your people. පියාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ සෙනඟට ආශිර්වාද කරනවා. These precious people. ඔබ වහන්සේගේ වටිනා සෙනඟ. You purchased them with your precious blood. ඔබ වහන්සේගේ රුධිරයෙන් මිලදී ගත්ත මේ සෙනඟ. Thank you, Lord. ස්තුති ස්වාමී. They are yours, O Lord. ස්වාමීනි, මේ අය ඔබ වහන්සේ. No devil can snatch them, Lord. යක්ෂයාට බැහැ ඔවුන්ට හිරිහැර කරන්න. The word of God is strong in them. වචනේ ඔවුන් තුල ශක්තිමත් ප්‍රතිබෙනවා. Protect them by your word, Lord. ස්වාමීනි, ඔබ වහන්සේගේ වචනේ නොවුන ආරක්ෂා කර මැනව. May none be led astray. කවුරුවත් ඒ වැරදි මාර්ගයේ නොයන පිණිස. May everyone be led in the perfect will of God. සියලුම දෙනාම දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත තුල හැසිරෙන පිණිස මම ආඥා කරනවා. May your love cover them, Lord. ඔබ වහන්සේගේ ප්‍රේමය මවුන්ට රැකවරණය ගෙනෙන්න. That love that casts out all fear. ඒ බිය සියලු බිය තුරන් වන එම ප්‍රේමය. May they not seek for that love elsewhere, anywhere else in this world. ස්වාමීනි, මේ සෙනඟ ඒ ප්‍රේමය මේ ලෝකේ අන්තැන්වල සොයා නැතිවන පිණිස මම ආඥා කරනවා. Because that love you have shed abroad into our hearts by the Holy Spirit. ස්වාමීනි, ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඒ ප්‍රේමය අපගේ හදවතේ වගුරවා ඇති නිසා. Thank you Lord. ඉසුතිස්. Now may the grace of our Lord Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය. That agape sacrificial love of the Father. පියාණන් වහන්සේගේ ඒ පූජාවක් වන ඒ ප්‍රේමයද. And the sweet fellowship of the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීත්වයද. Be with them this day. මේ දවස පුරා. This day. මේ දවස පුරා. Throughout this week. මේ සතිය පුරා. And all the days of their life. ඔබගේ ජීවිතයේ සියලුම දවස් වල වේවා. And everyone said amen. සියලු දෙනාම කියන්න ආමෙන්. Amen. Let's give a clap to the Lord. Thank you. God bless you. ආශිර්වාද වේවා. God bless you. ආශිර්වාද වේවා. Special teaching on 14. On 14.